නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දයි. අද දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ආනාපාන සති සූත්‍රයේ තුලින් මේ තමන්ගේ මනස ශ්‍රවණය කරන්නේ කොහොමද කියන එක. අපි දන්නවා තපස් රකින්න එහෙම නැත්නම් යෝගාවචරයෙකුගේ සිත ඒ යෝගාවචරයා මනාකොට තේරුම් ගන්න බව. සාමාන්‍ය පුතුජන ස්වභාවයකින්න යම්කිසි ජීවියෙක් තමන්ගේ සිත යම් පමණ දුරට තේරුම් අරගෙන සිටිනවාද භාවනා යෝගියා ඒ වගේ දාස් ගුණයකින් තමන්ගේ මනස ගැන අවබෝධයකින් යුක්ත වෙනවා. එනම් තමන්ගේ මනස කෙරේ මේ තරම් අවබෝධයක් ඇති වෙන්නේ කොහමද? ගී ආකල්ප වලින් වෙන්වෙච්ච ජීවිත රටාවකටපත් වෙන්නේ කොහමද? ඒ භාවනා යෝගියා ඒ ආර්ය ශ්‍රාවකයා වෙනස් වෙච්ච ජීවිත රටාවකටපත් වෙන්නේ කොහමද කියන එක කෙරේ අපි දැනුවත් වීම අවශ්‍යයි. ආනාපාන සති සූත්‍රය තුළින් අපි කොහමද මේ තමන්ගේ මනස ශ්‍රවණය කරන්නේ, මේ මනස කොයි ආකාරයෙන්ද කටයුතු කරන්නේ කියන එක අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ආනාපාන සූත්‍රය තුළින් අපට පැහැදිලිව පේනවා තථාගතයන් වහන්සේ දේශනා කරන කාරණාව තමයි මේ ආස්වාසය පිළිබඳවත් ප්‍රාස්වාසය පිළිබඳවත් භාවනා යෝගියාගේ සිත පීඨවන්ට ඕනේ, එහෙම නැත්නම් සීය පවත්වන්ට ඕනේ. නමුත් අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ආස්වාස ප්‍රාස්වාසය තුල සීය පීඨවනකොට ක්‍රමක්‍රමයෙන් මේ භාවනා යෝගියාට සිදුවෙන්නා වූ වෙනස්කම් වලින් එකක්. මේක මාමංගල සූත්‍රයේ තථාගතයන් වහන්සේ දේශනා කරනවා දෙවි මිනිසුන්ගේ නිර්වාණය පිණිස. එනම් ආනාපාන සති සූත්‍රයත් නිවන පිණිස දේශනා කරපු එකක් නම් මේ ආනාපාන සති සූත්‍රයේ තුලත් මාමංගල සූත්‍රයේ සඳහන් වෙන්න ඕනේ. හැම දේ තුලම හැම දෙයක්ම සඳහන් වෙන්න ඕනේ. ඒකට හේතුව තමයි මේ හැම දෙයක්ම භාග්‍යවතුන් වහන්සේ මේ ලෝක සත්‍යයෙන් නිවීම පිණිස දේශනා කරපු නිසා. මේ ආනාපාන සති සූත්‍රය යම්කිසි භාවනා යෝගියෙක් ක්‍රියාවට යොදවනකොට එයා මේ ආස්වාසයේදියා ප්‍රාස්වාසයේදියා බලාගෙන ඉන්නකොට එයාට ආනා අමතක වෙලා පානා අමතක වෙලා එයාට වෙන එකක් පේනවා. එයා දකින්න පුරුදු වෙනවා මේ ආනා කියන ආස්වාසය තුලින් තමන්ගේ සිත, පානා කියන ප්‍රාස්වාසය තුලින් තමන්ගේ සිත. එනම් භාවනා යෝගියා මේ ආස්වාසය කියලා කියනකොටත් ප්‍රාස්වාසය කියලා කියනකොටත් ඇතුල් වෙන වායුවක් පිටත් වෙන වායුවක් වශයෙන් වෙන වෙනම දැකලා ඒ වෙන වෙනම ක්‍රියාවක් බව දැනගෙන ඒ භාවනාවේ යෙදিলা කාලයක් යනකොට ඒකත් එක්කම කල්ගත වෙනකොට මේ භාවනා යෝගියා තේරුම් ගන්නවා ආස්වාසයක් මෙතන නැත, ප්‍රාස්වාසයකුත් මෙතන නැත, තමන්ගේ සිත විතරක් පවතිනවා. සිත අරමුණු කරගන්න නැතුව, සිත පෙරදරි කරගන්න නැතුව ආස්වාසයක් පවතින විදියක් නැහැ, ප්‍රාස්වාසයක් පවතින විදියක් නැහැ. ආස්වාස වෙන්නේ තමන්ගේ සිත, ප්‍රාස්වාස වෙන්නේ තමන්ගේ සිත. ඇයි ආස්වාස වෙන බව දැනගන්න සිතක් අවශ්‍යයි, ප්‍රාස්වාස වෙන බව දැනගන්න සිතක් අවශ්‍යයි. එහෙනම් මේ සෑම සිතිවිල්ලක්ම සෑම ඉරියාවක්ම අවබෝධ කරගන්නේ ප්‍රත්‍යක්ෂ කරගන්නේ තමන්ගේ සිත. නමුත් ඒ අවබෝධය තමන්ට මුලින් එන්නේ නැහැ. ප්‍රඥාවේ මට්ටම් වලට අනුව මේක වාඩි වෙනකොටම තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. එහෙම නැත්නම් මේක පටන් ගන්නකොටම අවබෝධ වෙන ලකුණු තියෙනවා. දවසකින්, සතියකින්, මාසයකින්, අවුරුද්දයකින්, අවුරුදු 10කින්, 20කින් කියලා තම තමන්ගේ නැනනුවනට පමණ ප්‍රත්‍යක්ෂ වෙන බව අපට පැහැදිලියි. එහෙනම් මේ ආස්වාස වෙනකොට මේ ආස්වාසය තුලින් තමන් දකින්නේ තමන්ගේ සිත, තමන්ගේ සිතට ගෝචර වෙන ධර්මය. තමන්ට මේ ආස්වාසය තුලින් තමන්ට සිතක් තියෙන බව, තමන්ගේ සිත මේ ආස්වාසය කියලා වෙනම එකක් දකින බව, ආස්වාසය කියලා වෙනම තේරුම් ගන්න බව, මේ සිතට මේ ඇතුල් වෙන වායුව වෙනම දකින්න පුළුවන්කම, මේ ඇකියාව ඒ භාවනා යෝගියා දකිනවා. නැවත ප්‍රාස්වාස වෙනකොටත් එයා ප්‍රාස්වාසය දකින්නේ, ප්‍රාස්වාස වෙන බව දැනගත්ත සිත දකිනවා. ඒක දකින්න පුළුවන් ඇකියාවක් තියෙන බව එයා දකිනවා. සිතට වෙනම වෙන් කරලා සිතවිල්ල හඳුනාගෙන ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් ක්‍රමයේ තියෙන බව එයා දකිනවා. මේ විදිහට මේ ආස්වාසයත් ප්‍රාස්වාසයත් වෙන් වෙනවා දකිනකොට මේ භාවනා යෝගියා ගොඩාක් දක්ෂ වෙනවා තමන්ගේ මනස ශ්‍රවණය කරන්නට. මේක මාමංගල සූත්‍රයේ අපි දකිනවා ශ්‍රමණානංච දසනං කියලා තථාගතයන් වහන්සේ දේශනාවටපත් කළා. කවුද මේ ශ්‍රමණයා කියලා කියනකොට මේ ශ්‍රමණියෝ අතර වර්ගයක් ඉන්නවා. ශ්‍රමණ වර්ග ගොඩාක් ඉන්නවා. අපි හැම එකක්ම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. හේතුව යථා කාලයේ මේ භාවනාව තුළින් සමාධියටපත් වෙලා ප්‍රඥාවට සමවදිනකොට ඔබ වහන්සේලාට තේරෙනවා මේ ශ්‍රමණියෝ වර්ග කීයක් ඉන්නවද. හැම තැනම ශ්‍රමණියෝ ඉන්න බව, ශ්‍රමණියෝ ඇයෙන බව, ශ්‍රමණියෝ පේන බව. එහෙනම් මේ මට්ටම් ගොඩාක් තිබුණත් අපි අද බොහොම සුළු වශයෙන් මට්ටම් හතරක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ භාවනා යෝගියාට තේරුම් ගන්න පුළුවන් එක මට්ටමක් තමයි සිවුරක් ඇඳගත්ත ගී ආකල්පවලින් වෙන් වෙච්ච ලෝකෝත්තර සිතුවිලි වලට සීමා වෙච්ච නිර්වාණය කියන ඒ ධර්මතාවයේ ප්‍රතිපත්තියක් වශයෙන් නිරත වෙච්ච යම්කිසි පුද්ගලයෙක්. එහෙම නැත්නම් තථාගතයන් වහන්සේගේ සරණ යන ශ්‍රාවකෙක් දකිනවා. මෙයාට තමයි අපි කියන්නේ ශ්‍රමණයා කියලා. තමන්ගේ මනස ශ්‍රමණය කරනවායි කියලා. මේ පටවේ මට්ටමේ ඉන්න ශ්‍රමණයාගේ ගුණාංග මොනවද කියලා බැලුවාම එයා දකින්ද අවලක්ෂණයි. ඇයි එයා කොණ්ඩේ රවුල් මොකවත් නැහැ. සේරම ටික කපලා මුඩු කරගත්ත මහණේ. එයාට ලස්සන අලංකාර පාටවච්ච මොකවත් ඇඳුන්නේ නැහැ. එයා ගස්වල පොතු මල් ගෙඩි මේවා දාලා තම්බල කාට හදලා පාංච කූල සීවරයට පඳු ගාලා ඒක පොරවන්නේ. ඒකේ කිසිම ලස්සනක් නැහැ. මේ සමණයා කියන ශ්‍රාවකයාට සෙරපුවක් නැහැ. ගමම් මල්ලක් නැහැ. කිසිම වටිනා කරන කිසිම දෙයක් අතේ නැහැ. මෙයා මේ ලෝකේ කිසිම දෙයක් ගන්නෙත් නැහැ. කිසිම දෙයක් ගන්නට වෑයම් කරන්නෙත් නැහැ. ඒ ශ්‍රාවකයා බලන්නේ පුලුවන් තරම් තමන්ගේ තියෙන දේවල් අයිමි කරගෙන ඒ වලින් ඉවත් වෙලා ඈත් වෙලා මේ භවගාමී ජීවිතේ ඉවර කරන්න කටයුතු කරන නිසා ඒ උත්තමයන් වහන්සේට නමක් දුන්නා ශ්‍රමණයන් වහන්සේ කියලා. එතකොට මේ වගේ පටවි මට්ටමෙන් අපට භෞතිකව පේන්න ඉන්න මේ ශ්‍රමණයන් වහන්සේ දිහා බලනකොට ඒ ආනාපාන සති සූත්‍රයේ නිරත වෙන ඒ භාවනා යෝගියාට තේරෙනවා ශ්‍රමණයෝ මෙතන නැහැ. මම ඉන්නේ තපස් වනයේක. මේ තපෝ වනයේ ශ්‍රමණයන් දකින්න පුළුවන් කමක් නැහැ. එහෙනම් මේ ආනාපාන සති සූත්‍රය තථාගතයන් වහන්සේ දේශනා කරපු එකක් නම් මේ ආනාපාන සති සූත්‍රය තුල 84000 ධර්මස්කන්ධ තැන්පත් නම් තථාගතයන් වහන්සේගේ සාරාසක්ක කල්ප ලක්ෂයක පාරමිතාවක් නම් ඒකාන්ත වශයෙන්ම මේ සූත්‍රය තුල මේ භාවනා කමඨාන තුල මේ ලෝකයේ හැම දෙයක්ම අඩංගු වෙන්න ඕනේ. මට මේ සූත්‍රය තුල මුළු ලෝකෙම ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් වෙන්න ඕනේ. මේ පුංචි සූත්‍රය තුල මට ලෝකය අවබෝධ කරගැනීමේ හැකියාව තියෙන්න ඕනේ. බඹයක් විතර උස තියෙන මාව මං අවබෝධ කරනකොට මට මුළු ලෝකෙම අවබෝධ වෙනවා නම් මේ ශ්‍රමණයා මට අවබෝධ නොවෙන්න පුළුවන් කමක් නැහැ. කවුද මේ ශ්‍රමණයා කියලා බලනකොට තේරෙනවා ශ්‍රමණයාට තියෙන ಗುಣ මොනවද? ගුණෙන් තමයි ශ්‍රමණයේ කඳුනගන්නේ. නිකම්ම නිකන් සීවරයක් දාගෙන අපි වැරදි වැඩ කරනකොට අපි දකිනවා පත්‍රවල පළවෙනවා චීවර ධාරියා කියලා. සීවරේ කයේ දරාගෙන ඉන්න පුද්ගලයා කියලා තමයි කියන්නේ. එයාට ශ්‍රමණයා කියලා කියන්නේ නැහැ. භික්ෂුව කියලා කියන්නේ නැහැ. සංඝ කියන වචනේ පාවිච්චි කරන්නෙම නැහැ. ඇයි? තමන් ගී ආකල්පවල නිරත වෙලා ඉන්නවනම්, ගීයන්ගේ වැඩ කරනවනම්, ගීයන්ගේ සරණ යනවනම්, තමන් මේ ලෝකයේ ලෝභ දේශ මෝහ නැති කරගන්න අවශ්‍ය කටයුතුවල නිරත වෙනවනම්, පස්පව් කරනවනම් එයාට අපි කියනවා චීවර ධාරියා කියලා. එයා ශ්‍රමණයෙක් නෙමෙයි. එනම් මේ ශ්‍රමණයා කියලා කියන ඒ පුද්ගලයා යම්කිසි ಗುಣධර්ම වලින් යුක්තයි. ඒ ಗುಣධර්ම තමයි එයා බොහොම කරුණාවන්තයි. එයා දයාවන්තයි. එයා මෛත්‍රී සාගතයි. කිසිම ලෝක සත්වයකට ඉන්සා පීඩා කරන්නේ නැහැ. ගී කට්ටිය කරන කිසිම වැඩක් එයා කරන්නේ නැහැ. අනුන් සන්තෝෂ කරන්න යන්නේ නැහැ. එයා මේ ලෝකයේ කිසිම පැවැත්මට තියෙන දෙයක් එයා අල්ලන්නේ නැහැ. එහෙනම් මේ වගේ ගුණාංග වලින් යුක්ත ශ්‍රමණයා මෙතන ඉන්නවද කියලා බලනකොට එයාට තේරෙනවා ඉන්නවා කියලා. එහෙනම් තමන්ගේ සිතිවිලි වල මේ වාගේ මෛත්‍රී සාගත සිතිවිලි, දයා සාගත සිතිවිලි, කරුණා සම්පන්න සිතිවිලි, ගී ආකල්ප වලින් වෙන්වෙච්ච සිතිවිලි මේවා දකිනකොට එයා දන්නවා මෙයාගේ මේ කරුණා ගුණය තුල, දයා ගුණය තුල ශ්‍රමණයන් වහන්සේලා ජීවමානව සිටින බව. එහෙනම් මේ ශ්‍රමණයන් ඒ භාවනා යෝගියාට පේන්න පටන් ගන්නවා. එයා කල්පනා කරනවා මේ ශ්‍රමණයෝ මෙච්චර මේ ඉන්නේ කොහමද? මගේ සෑම ගුණයක් තුළම ශ්‍රමණයෙක් ඉන්නවා. මේ විදිහට ශ්‍රමණයෙක් ඉන්නවා. මේ ආකාරයෙන් ශ්‍රමණයෙක් ඉන්නවායි කියලා එයා කල්පනා කරලා බලනවා. එහෙනම් ඒ ශ්‍රමණයන් වහන්සේලා විතරද ඉන්නේ කියලා බලනකොට නෑ. අලුතෙන් පැවිදි වෙන ශ්‍රමණයනුත් ඉන්නවා. එහෙනම් භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකයේ කාරණා ගැන කතා කරනකොට කාරණා හතරක් කතා කරනවා. අඹගෙඩියක් ගත්තාම ඒ අඹගෙඩිය මල් වලින් පීදිලා ගැට කාලේ අඹගෙඩි ගැන කතා කරනවා. පැයිච්ච කාලේ අඹගෙඩි ගැන කතා කරනවා. ඉදිච්ච කාලේ අඹගෙඩි ගැන කතා කරනවා. පැයිලා ඉදෙන්න කලින් බිම වැටෙන අඹගෙඩි ගැන කතා කරනවා. එහෙනම් මේ වාගේ අපේ සිතවිලි තුල යම් යම් ලෝකෝත්තර සිතවිලි පාළ වෙලා ශ්‍රමණයාට සුදුසු සිතවිලි පාළ වෙලා මේ සිතවිලි වහාම නැති වෙලා යන අවස්ථා දකින්නවා. ඒ ශ්‍රමණයන් අහිමි වෙන අවස්ථා දකින්නවා. පුංචි සිතවිල්ල පාළ වෙලා මේ සිතවිල්ල ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙලා දන්නේම නැතුව කාලයක් යනකොට මේ ශ්‍රමණයා බොහොම උපසම්පදා සීලයකින් යුක්ත වැඩිහිටි භික්ෂුවක් බවට පත් වෙනවා. එහෙනම් අපි තුල අපි දන්නවා බොහොම සියුම් ගුණාංග තියෙනවා. වටිනා කරන චේතනා තියෙනවා. මේ චේතනා එන්න එන්න දියුණු වෙන්න ඕනේ. ඒවා ගුණවලින් පිරෙන්න ඕනේ. ඒකේ ධාරිතාව වැඩි වෙන්න ඕනේ. එතකොට තමයි නියම ශ්‍රමණයාගේ ස්වરૂපය අපි තුලින් මතුවෙන්නේ. මේක ප්‍රත්‍යක්ෂ වෙනවා අර භාවනා යෝගියාට. තමන් තමන්ගේ මනස ශ්‍රවණය කරන්න පටන් ගත්තාම තමන්ගේ සිත ක්‍රියාත්මක වෙන ක්‍රමවේදය දැනගන්න ගියාම ඒක තුල තියෙන ලෝභ ද්වේෂ මොහ අයින් කරන්න ගියාම එයා විතරක් නෙමෙයි එයාගේ සිත තමයි ඉසලාම මහානෙක් වෙන්නේ. සිත මාන වුණාට පස්සේ තමයි කය මාන වෙන්නේ. කය මාන කරලා සිත මාන කරන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් මේ විදියට තමන්ගේ චෛතසික තමන් තුලින් නිර්මාණය වෙලා මේ චෛතසික මාන වෙලා මේ මහානෙක් වශයෙන් කටයුතු කරන මේ හැම දෙයක්ම දකිනවා. එතකොට තේරෙනවා මේ මහානට සිවුරක් නැහැ. ඉසමුඩු කරලා නැහැ. මොකද්ද ප්‍රශ්නය? තමන්ට මේ ලෝකයේ කෙරේ අනුකම්පාව කරුණාවක් තියෙන බව දැනගත්තාම තමන් තුළ උත්තරී මනුෂ්‍ය ධර්ම තියෙන බව දැනගෙන එයා මහන්නේම් පිරෙනවා. මහන්නේම් පිරිලා ආහංකාරයෙන් උඩඟුවෙන් එයා කල්පනා කරන්න පටන් ගත්තාම අන්න සීවරේ නැති, ඉසමුඩු කරගත්තේ නැති, ඒ දේහ ලක්ෂණ වලින් ශ්‍රමණයා පේන්නේ නැති ශ්‍රමණයෙක් බවට යපත් වෙනවා. ආහංකාර උඩඟු කෙනෙක් බවට පත් වෙනවා. එතකොට මේ භාවනා යෝගියා මේ ආස්වාසය ප්‍රාස්වාසය මෙනෙහි කරන භාවනා යෝගියා කල්පනා කරනවා මේ සිතවිල්ල බොහොම අලංකාරයක වටිනා එකක්. ඇයි මේ සිතවිල්ල තුළ මට කෙලෙස් ඇති වෙන්නේ? එහෙනම් මෙයා හරියට පැවිද්ද අරගෙන නැහැ. මෙයාට පැවිද්ද දීලා නැහැ. එහෙනම් මෙයාගේ ඉස මුඩු කරන්න ඕනේ. ඉස මුඩු කරලා මෙයාව අවලක්ෂණ කරන්න ඕනේ. ඒ කියන්නේ වටිනාකම අයින් කරන්න ඕනේ. තමන්ගේ මාන්නය බිනින්න ඕනේ. ඒ පුද්ගල ස්වභාවය අයින් කරන්න ඕනේ කියන අදහස ඇවිල්ලා එයා ඒක අයින් කරනකොට අන්න ඒ සිතවිල්ලේ මාන්නය අයින් වෙලා ඉස මුඩු වෙලා සිවුරු පෙරවිලා එයා ඒයි භික්ෂු භාවයෙන් නැවත උපසම්පදා භික්ෂුන් වහන්සේ වශයෙන් සංඝ පරම්පරාවට ඇතුල් වෙනවා. එහෙනම් මේ වගේ අපේ චෛතසික තුලින් අපිට අපේ මනස පේන්න ඕනේ. ඒ මනස මානවච්ච මනසක් වශයෙන් අපට පේන්න ඕනේ. තමන්ගේ සෑම චෛතසිකයක් තුළම ශ්‍රමණයන් වහන්සේ නමක් ජීවමාන වැඩවාසය කරන බව පේන්න ඕනේ. එහෙනම් තමන්ගේ සිත තුළින් ඇතිවෙනා වූ සිතිවිලි තමන්ගේ ඒ ආකල්ප වලින් බැලුවාම, ඒ අරමුණු වලින් බැලුවාම ඒක ශ්‍රමණයකට සුදුසු නැත්තම් ඒ සිතිවිලි වල ශ්‍රමණ ජීවිතයක් පේන්නේ නැත්තම් ඒ සිතිවිලි වල තියෙන ගී ආකල්පන පංචකාමයන් පිනවීමේ අදහසන එයාගේ සිත තාම මාන වෙලා නැහැ. එහෙනම් අපි භාවනා යෝගියෙක් බවට පත් වෙනකොට අපට කියන තාපසවරු කියලා. එහෙනම් මේ තාපසවරු බවට පත් වෙන මේ චරිතය ඇත්තටම කයට කලින් සිතයි තපස් ජීවිතයකට පත් වෙන්න ඕනේ. සිත තාපසයක බවට පත් වෙන්න ඕනේ. එහෙනම් කොච්චර භාවනා කළත් වැඩක් නැහැ. කොච්චර මධ්‍යස්ථාන අරා ගිලා දවස් ගාණක් ඉඳලා නේවාසික ඉඳලා භාවනා කළත් වැඩක් නැහැ. අපට ඉවස ගන්න බැරි නම් අපට යම් කිසි කෙනෙකුට දයාවෙන් කතා කරන්න බැරි නම් මෛත්‍රියෙන් කටයුතු කරන්න බැරි නම් ගී ආකල්ප වලින් වෙන් වෙන්න බැරි නම් සැප සම්පත් වලින් ඈත් වෙන්න බැරි නම් පිණ්ඩපාත්‍ර චීවර සේනාසන ගිලාන පච්චයෙන් අපට ජීවත් වෙන්න බැරි නම් එයාගේ මාන ජීවිතේ වැඩක් නැහැ. එයා වඩන කමඨාණෙන් වැඩක් නැහැ. එයා යන ලෝකෝත්තර ජීවිතයෙන් එයාට පළකුත් නැහැ, සාසනෙට වැඩකුත් නැහැ. එහෙනම් ශ්‍රමණයන් වහන්සේ නමං තථාගතයන් වහන්සේගේ සරණ යනකොට උන්වහන්සේලා භාවනා යෝගී වැඩවාසය කරනකොට උන්වහන්සේලාට 100ට පැමිණෙන ඕන පළවෙනි කාරණාවක් තමයි මගේ සිත ඉසෙල්ලාම තපස් රකින්න ඕනේ. මගේ සිත ඉසෙල්ලාම ශ්‍රමණයෙක් වෙන්න ඕනේ. මගේ සිත මටත් කලින් භාග්‍යතුන් වහන්සේගේ සරණ යන්න ඕනේ. එහෙනම් මේ ආකාරයෙන් තමන්ගේ චෛතසිකය තමන්ගේ අඩුපාඩු ටික තේරුම් ගන්න පුළුවන් නම් මේ ආස්වාස ප්‍රාස්වාස තුලින් තමන්ගේ මනස එයා ශ්‍රවණය කරනවා නම් ඒ මනසේ තියෙන ධාරිතාව එයාට ඇහෙනවා නම් අන්න එයා නියම තාපසයක බවට පත් වෙලා. එහෙනම් තමන්ගේ මනස ශ්‍රවණය වෙනවා නම් විතරයි මේ භාවනාවේ ඉදිරියට යන්න පුළුවන්. අපි කලින් ධර්ම දේශනාවල සාකච්ඡා කළා මේ භාවනාවේ විශාල ගුණ ධර්ම දැක්කා, ගොඩාක් අභිරහස් අපි දැක්කා. එහෙනම් ආස්වාසය තුලින් තමන්ගේ සිත දකින බව, ප්‍රාස්වාසයේ තමන්ගේ සිත දකින බව අපි කලින් දැනගෙන හිටියා. නමුත් තමන්ගේ මනස මේ ශ්‍රවණය කරමින් පවතිනවා, තමන්ගේ මනස ක්‍රියා කරන ක්‍රමවේදය පිළිබඳව අවබෝධයට පත් වෙමින් සිටිනවා කියන එක කෙරෙහි අපිට අවධානමක් තිබුණ නැහැ. අපි දැනගෙන හිටියා ආස්වාස කරන බව මම දන්නවා, ප්‍රාස්වාස කරන බව මම දන්නවා, සිතක් නැත්තම් කොහමද දැනගන්නේ? එහෙනම් ආස්වාසය නෙමෙයි දන්නේ, තමන්ගේ සිතයි දන්නේ. ප්‍රාස්වාසය නෙමෙයි දන්නේ, තමන්ගේ සිතයි දන්නේ. එහෙනම් සිත ශ්‍රවණය කරන ක්‍රමවේදය තථාගතයන් වහන්සේ ආනාපාන සති සූත්‍රය තුලින් දේශනා කළා. එහෙනම් අපි මේ ලෝකයේ ගුණධර්ම වඩනකොට මේ ගුණධර්ම තුලින් අපේ මනස අපට ශ්‍රවණය කරන්න පුළුවන්. එහෙනම් අපි යම්කිසි උත්තරීතර ಗುಣධර්මයක් දැකලා ශ්‍රවණය කරලා දැනගෙන ඒක අපි වඩනකොට එයා මොනවද කරන භාවනාව? එයා කරන්නේ ආනාපාන සති භාවනාව. එයා තමන්ගේ චෛතසිකවල ශ්‍රමණය වහන්සේ නම එයා ශ්‍රවණය කරනවා. එයා තමන්ගේ සිත අඳුනා ගන්නවා. තමන්ගේ සිතේ ක්‍රියාකාරීත්වය වටා ගන්න ක්‍රියාවක යෙදෙනවා. ඒ කියන්නේ අපි වාඩි වෙලා අපේ ಗುಣධර්ම දිහා බලලා ඒක තුල තියෙන ලෝකෝත්තර සිතිවිලි චෛතසික සංවර්ධනය කරනවා නම්, ಗುಣ වඩනවා නම්, එයා ආනාපාන සති භාවනා යෝගියෙක් බවට පත් වෙනවා. එහෙනම් ಗುಣධර්ම වඩලා ආනාපාන සති භාවනා කරන්නට පුළුවන්. වාඩි වෙලා ආස්වාස ප්‍රාස්වාස කිරීම තුලින් තමගේ සිත දකලා ආනාපාන සති කරන්න පුළුවන්. එහෙනම් මේ ලෝකයේ හැම දෙයක්ම ගනුදෙනුවක් කියලා දකිනවා. එහෙනම් ඒ ශ්‍රමණයන් වහන්සේ තමන්ගේ සිත දැකලා මේ ආස්වාස වෙන බවත් ප්‍රාස්වාස වෙන බවත් ප්‍රඥාවෙන් ගෝචර කරගන්නකොට යට ප්‍රත්‍යක්ෂ වෙන ධර්මයක් තමයි මේ ලෝකයේ ආස්වාස ප්‍රාස්වාස කියලා එකක් නැහැ. තමන්ගේ සිත තමයි තමන් දකින්නේ හැම අවස්ථාවකම. ඒ සිත දකිනකොට මේ ලෝකයේ හැමතැනම ගනුදෙනුවක් වෙනවා. මොකද ඒ ගනුදෙනුව මේකට තමයි කියන්නේ කම්ම ආකම්ම ඵල කියලා. එනං තමන්ගේ සිත යම්කිසි ක්‍රියාවකට නිරත වෙලා ඒක තුලින් ගනුදෙනුවක් කරනවා. එතකොට මේ භාවනා යෝගියාට තේරුම් ගන්න පුළුවන් එක කාරණාවක් තමයි මේ භාවනාවෙන් මට වැඩක් නැහැ. දැන් මේ ගනුදෙනුව නවත්තන්න ඕනේ. මේ සිත යම්කිසි ක්‍රියාවක නිරත වෙලා ඉන්නවා. මේ සිත යම්කිසි ගමනක් යනවා. ඒ ගමන ඉවර කරන්න ඕනේ. ඒ ක්‍රියාවේ තියෙන රාජකාරිය ඉවර කරන්න ඕනේ. මේ සිත නිදාස් කරන්න ඕනේ කියන අදහස පාළ වෙනවා. නිකම්ම නිකං අවුරුදු 20ක් විතර අපේ ආස්වාසයයි ප්‍රාස්වාසයයි කරගෙන ඉතියාම කිසිම කෙනෙක් රාත් වෙන්නේ නැත්තේ එයා මේ වැඩේ කරන්නේ නැහැ. එයා දන්නේ නැහැ මේ මේකක් වෙන බව. ඉපදිච්ච කාලයේ ඉඳලා ආස්වාස ප්‍රාස්වාස නොකරපු කෙනෙක් ඉන්නවද කියලා බැලුවාම මේ ලෝකෙ කිසිම කෙනෙක් එහෙම නැහැ. හැමෝම ආස්වාස ප්‍රාස්වාස කරනවා. එහෙනම් මේ ලෝකයේ සියලු සත්වයෝ ආනාපාන සති භාවනාව වැඩුවට ඒ භාවනාව තුළ තියෙනා වූ විද්‍යාව, එහෙම නැත්නම් ඒ භාවනාව තුළ තියෙන කමඨාන නිර්වාණ පණිවිඩය ඒගොල්ලෝ ප්‍රත්‍යක්ෂ කරන්නේ. ඒක ප්‍රත්‍යක්ෂ කරන්න ඒ අවශ්‍ය දැනුම නැහැ. නමුත් තථාගතයන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරලා, උන්වහන්සේගේ ධර්මයට පෑදිලා, උන්වහන්සේගේ ගමනේ යන, එහෙම නැත්නම් සරණ යන ඒ උත්තම ආර්ය ශ්‍රාවකයා දන්නවා මේ ආස්වාස ප්‍රාස්වාසය තුළ ප්‍රශ්නයක් පේනවා. මේ සිත ගනුදෙනුවක නිරත වෙලා ඉන්නවා. මේ සිත ක්‍රියාවක නිරත වෙලා ඉන්නවා. එහෙනම් ජීවිත කාලෙම මේ ක්‍රියාව නඩත්තු කරනවායි කියන්නේ මට මේ ක්‍රියාවෙන් නිදහස් වෙන්න බෑ. එහෙනම් මේ ක්‍රියාව ඉවර කරන්න ඕනේ. මේ සිත යන මේ ගමන නවත්තන්න ඕනේ. අවසන් කරන්න ඕනේ. ඒකට මොනවද කරන්න කියලා බලනකොට මේ සිත තුළ පවතිනා වූ සියලුම කෙලෙස් ධර්ම, මේ සිත තුළ පවතිනා වූ කුසල ධර්ම, මේ හැම එකක්ම චෛතසිකයක් බවට පත් වෙලා මේ චෛතසික වශයෙන් මේක ගනුදෙනු කරන බව තේරුම් ගන්නවා. හේතුව ආස්වාස වෙන බව දැනගත්තේ චෛතසිකයකින්, ප්‍රාස්වාස වෙන බව තේරුම් ගත්තේ චෛතසිකයකින්, මේ චෛතසික තුලින් මම දකින්නේ මගේ සිත බව තේරුම් ගත්තා. එහෙනම් මේ හැම එකක්ම සිතවිලි වශයෙන් ගනුදෙනු කරන නිසා සිතවිල්ලක් සිතවිල්ලක් ගානේ එකින් එකට වෙන්වෙන් වශයෙන් දැක්කා. එහෙනම් ඒ භාවනා යෝගියාට ප්‍රත්‍යක්ෂ වෙනවා මේ හැම එකක්ම සිතවිලි වලට සීමා වෙලා ඒ සිතවිලි වල ಗುಣධර්ම වශයෙන් පවතිනවා. සිතවිලි නැවතුව වැඩේ ඉවරයි. එහෙනම් මේ සිතේ ක්‍රියාව නවත්තන්න නම් සිතවිල්ලේ ක්‍රියාව නවත්තන්න ඕනේ. මේ සිත යන ගමන, එහෙම නැත්නම් භවගාමි පැවැත්ම නවත්තන්න නම් මේ සිත නවත්තන්න ඕනේ. ඒ කියන්නේ සිතවිලි ඉපදීම නවත්තන්න ඕනේ. එහෙනම් සිතවිලි ඉපදෙන ක්‍රමවේදය මොකද්ද කියන එක දැන් ගවේෂණය කරනවා. ඒ ගවේෂණය කරන භාවනා යෝගියට ප්‍රත්‍යක්ෂ වෙනවා තවත් කාරණාවක්. ඒක ඒතං මංගල මුත්තමන් කියලා කියන්න පුළුවන් කාරණාවක්. ඒ කාරණාව තමයි තමන්ගේ සිත ආස්වාස වෙන බව ප්‍රාස්වාස වෙන බව දැනගත්තාම මේ සිත ආස්වාස ප්‍රාස්වාසයේ දැනගත්තේ චෛතසිකයක් තුලින්. එහෙනම් මේක දකින්න දකින්න මේක දකිනවා, ඇයෙන්ද හැයෙන්ද මේක ඇයෙනවා. එහෙනම් උවමනාවෙන් කරන සෑම මොහොතක් තුළම උවමනාව කියන හේතුව මුල් කරගෙන තමයි මේ චෛතසිකයෝ පාළ වෙන්නේ. උවමනාව නැති කළාම සියලුම දේවල් නැති වෙනවා. කොහොමද මේ උවමනාව නැති කරන්නේ කියලා බලනකොට එයාට තේරෙනවා එයා මේ ලෝකයේ මේ බලාපොරොත්තු එක්ක තමයි උවමනාවක් ඇති වෙන්නේ. අපට තුනට ඈරෙන්න උවමනාය, ඇයි උවමනාය? අපට බලාපොරොත්තුවක් තියෙනවා යම්කිසි ධර්මයක් ශ්‍රවණය කිරීම සඳහා. එනම් බලාපොරොත්තුව මත උවමනා ඇති වෙන බව දැනගෙන එයා මේ ලෝකෙ තියෙන සියලුම බලාපොරොත්තු ටික අත්හරිනවා. බලන්න මේ ආනාපාන සති භාවනාව කරන භාවනා යෝගියාට තේරුම් ගන්න මා ගැඹුරු ධර්ම. එයා වාඩි වෙලා ඇස් දෙක පියාගෙන මේ ඇතුලේ මේ කර්මාන්තයේ නිරත වෙනවා. එයා නිරත වෙන කර්මාන්තය තමයි චිත්ත ආයතනය. අපි දන්නවා අපට ආයතන අයක් තියෙනවා. මේ ආයතන අයෙම වැඩිපුරම රාජකාරිය පවතින්නේ, පැය 24කම වැඩ රාජකාරි පවතින ආයතනය තමයි මේ චිත්ත ආයතනය. මේ චිත්ත ආයතනය තුලට එයා ප්‍රධාන සේවකෙක් බවට පත් වෙලා එයා වැඩ කරනවා පැය 24ම. හැබැයි ගායටින් එල්ලෙන්නේ නැහැ, ඇස් දෙක අරින්නේ නැහැ, නැගිටින්නේ නැහැ, කිසිම කෙනෙක් එක කතා කරන්නේ නැහැ. නමුත් පැය 24ම එයා ආයතනය වැඩ කරනවා. එයාට ඕනේ මේ ක්‍රියාව නවත්තන්න. මේ චිත සෛතසික වශයෙන් වැඩ කරනවා. මේ චෛතසික වල තමයි මේ කුසල අකුසල නිර්මාණය වෙන්නේ. ඉපදෙන සෑම චෛතසිකයක්ම එක අන්තයකට සම්බන්ධයි. ආස්වාස වෙන බව ප්‍රාස්වාස වෙන බව දැනගෙන සන්තෝෂ වෙනකොට, තමන්ගේ සිත කෙරේ අවබෝධ වෙනකොට එයා කාමසුකල්ලිකාන යෝගී අන්තයටපත් වෙනවා. තමන්ගේ සිත ආශ්වාසය අමතක කරනකොට ප්‍රාශ්වාසය අමතක කරනකොට වෙනත් අරමුණක් ඔස්සේ යනකොට එයා කලබල වෙලා දුක් වෙනවා. මගේ භාවනාව කැඩුනා, මගේ සිත මගෙන් පිටත් ගියායි කියලා දුක් වෙනවා. අන්න අත්ත කියලා මතාන යෝගීටපත් වුණා. එහෙනම් අපි දන්නේ නැහැ අපේ සිත අපේ අවසරයකින් තොරව එයා චෛතසික ලක්ෂ ගණන් කෝටි ගණන් ඉපදවගෙන හැම චෛතසිකේටම අන්තයක් අදනවා. එහෙනම් මේ භාවනා යෝගියාට තේරෙනවා මේ අන්තවල ඇතිවෙනා වූ චෛතසික වලින් නිර්මාණය කරනු ලබන කර්ම තමයි මේ දුකට හේතු, මේ උත්පත්තියට හේතු. එහෙනම් එදා තථාගතයන් වහන්සේ ඒ රුක්ක මූලයේ ඉඳගෙන ප්‍රත්‍යක්ෂ කළේ ඉපදුනේ මේ නිසා. ඇයි සිතවිලි පාළ වෙනවා? මේ සිතවිලි අන්තයකට සම්බන්ධයි. ඒ අන්තයට අනුව කර්මයක් ඇදෙනවා. ඒ කර්මයට ඉපදීමක් ඇති වෙනවා. ඉපදෙන්න හේතු හොයාගත්තා. ඇයි මේ මිනිස්සු වයසට යන්නේ? එහෙනම් ජීවත් වෙන නිසා තමයි වයසට යන්නේ. ඇයි වයසට යන්නේ කිව්වම නැවත තථාගතයන් වහන්සේ ප්‍රත්‍යක්ෂ කරපු ධර්මයක්. එහෙනම් මේ මිනිස්සු ආස්වාස ප්‍රාස්වාස කරනවාගේ මේ චෛතසික වලින් ගනුදෙනුවක් වෙනවා. සිත භ්‍රමණේ වෙලා චෛතසික අදනවා. ඒ චෛතසික වල හැම චෛතසිකයක්ම අන්තයකට සම්බන්ධයි. ඒ අන්තයට අනුව කර්මයක් ඇදෙනවා. මේ කර්මය ගෙවන්න ජීවත් වෙනවා. එතකොට වයසට යනවා. ඇයි මිනිස්සු ලෙඩ වෙන්නේ? එහෙනම් මේ ආස්වාසය ප්‍රාස්වාසය ගනුදෙනුවක් වෙනවා වාගේ මේ චෛතසික වලින් සිතිවිලි ඇති වෙලා මේ සිතිවිලි අන්ත දෙකකටපත් වෙලා මේ අන්ත දෙකෙන් කර්ම ඇදිලා මේවා ගනුදෙනු කරනවා. මේක අත්තකිල මතාන යෝගයක් නම් දුකසහිත චෛතසිකයක් නම් කර්මයක් නම් ඒකාන්ත වශයෙන්ම ඒ ජීවියාගේ කය ලෙඩ වෙනවා. ලෙඩට හේතුවත් උන්වහන්සේ හොයාගත්තා. නැවත උන්වහන්සේ කල්පනා කරන ඇයි මැරෙන්නේ මිනිස්සු? එහෙනම් තමන් කරගත්තා වූ කර්මයේ ආනිසංස ඉවර නම් ඒ තමන් ඇති කරගත්ත චෛතසික අන්ත දෙකට සම්බන්ධයි. ඒ අන්තවලට අනුව නිර්මාණය වෙන කර්මය ජීවණ්ඩ තින ආවිස කාල ඉවර වෙනකොට තමන්ට ඉන්න විදියක් නැහැ. ඇයි? කර්මයේ ආවිස ඉවර වෙනකොට එයා මැරෙන්න ඕනේ. එයා කර්මාන රූපිය තමයි ආවිස ගෙන්නේ. අපි දන්නවා පරමායස තීරණය වෙන්නේ අපේ කර්මයට අනුව. අපි පාණාති පාතා සික්ඛාපදේ ගොඩාක් කැඩුවා නම් අපි හැම භවෙම අඩු ආයසෙන් මැරෙනවා. ලෝක සත්‍යයට ඉන්සා කරන්නේ නැත්නම්, මස් මාංශ ආහාරයට ගන්න නැත්නම්, සත්තු මරන්නේ නැත්නම්, ප්‍රාණඝාත කරන්නේ නැත්නම්, අනුබල දෙන්නේ නැත්නම්, කිසිම සතෙකුට ඉන්සාවක් පීඩාවක් කරන්නේ නැත්නම් එයා හැම භවෙම ඉපදුනාම අවුරුදු 100ට වඩා ජීවත් වෙනවා. එහෙනම් ඇයි මේ සමහර කුලවල මිනිස්සු ගොඩාක් ආවිස වළඳන්නේ? කොහොමද ඒගොල්ල විතර කවුරුද 100ට වඩා ජීවත් වෙන්නේ? උත්පත්තිය මේගොල්ල ප්‍රාණඝාතනය කරන්නේ නැහැ. කිසිම මස් මාංශයක ලේකුයිලේ හිමල බලන්නේ නැහැ. ඒගොල්ල කිසිම මස්කා මාංශ වලට කෑදර වෙන්නේ නැහැ. එහෙනම් මේ ලෝකයේ සත්ව ඝාතනයේ මිදිච්ච කෙනා විතරයි, සත්ව මාංශ වල තියෙන ආශාවෙන් මිදිච්ච කෙනා විතරයි, සත්ව කරුණාවෙන් මෛත්‍රියෙන් පිරිච්ච කෙනා විතරයි මේ ලෝකයේ දීර්ඝායස ලබන්නේ. අනිත් ඔක්කොම කටිය අඩු ආයසෙන් යනවා. එහෙනම් අපට පැහැදිලිව පේනවා මේ චෛතසිකවල කර්මයට අනුව තමයි ආයුෂ තීරණය වෙන්නේ. එහෙනම් මරණයට හේතුව තථාගතයන් වහන්සේ එදා සිදුවත් කුමරු වශයෙන් දැක්කේ නැහැ. උන්වහන්සේ කල්පනා කළා ඇයි මැරෙන්නේ මිනිස්සු? මලමිනියක් කියන්නේ මොනවද? මොකද මේ මනුස්සයාට වෙලා තියෙන්නේ? ආයි නැගිටින්නේ නැද්ද? කතා කරන්නේ නැද්ද? එයාට ක්‍රියා කරන්න බැරිද? එතකොට දැන් තථාගතයන් වහන්සේට මේ ප්‍රශ්න හතරට අවසාන ප්‍රශ්නට උත්තරේ ලැබෙනවා. තමන්ගේ සිත ක්‍රියාත්මක වෙනකොට චෛතසික ඉපදෙනවා. මේ චෛතසික වල අන්ත දෙකක් ඇති වෙනවා. මේ අන්ත දෙකට අනුව කර්ම ඇති වෙනවා. ඒ කර්ම වල මේ කය ඉන්න පුළුවන් ආයුෂ ප්‍රමාණයට අදාළ කර්මයේ ඒ ධාරිතාව ඉවර වෙනකොට, ඒ කර්මයේ ආනිසංස ඉවර වෙනකොට මේ විඥාණය අනිවාර්යයෙන්ම මෙතන ගැලවිලා යන්න ඕනේ. කය මරණයටපත් වෙනවා. මරණයට හේතුවත් මේකයි කියලා උන්වහන්සේ තේරුම් ගත්තා. එහෙනම් මේ භාවනා යෝගියා තමන්ගේ ආස්වාස ප්‍රාස්වාසය තුල නිරත වෙනකොට, තමන්ගේ මනස ශ්‍රවණය කරනකොට, මේ ශ්‍රවණය තුලින් එයාට ප්‍රත්‍යක්ෂ වෙනවා මේ ලෝකේ තියෙන ප්‍රශ්න අතරට උත්තරේ. එහෙනම් තමන්ට මේ ලෝකේ වෙන්න යන දේ තමන්ට තේරෙනකොට මේ හැම දේ තුලම තියෙන බලාපොරොත්තුව නැති වෙනවා. මේ හැම දේ තුලම තියෙන ගනුදෙනුව නැති වෙනවා. එයා සම්පූර්ණයෙන්ම ගීආකල්ප වලින් වෙන් වෙලා එයා ආර්ය ජාතියේ ඉපදිච්ච උත්මෙක් බවට පත් වෙනවා. මේ ආස්වාස ප්‍රාස්වාසය කරන භාවනා යෝගියා නිතරම ප්‍රත්‍යක්ෂ කරගන්නවා යම්කිසි ධර්මයක්. එහෙනම් අපි මේවා කලින් දැනගෙන හිටියාම මේ අවබෝධය අපට තිබුණාම අපි දන්නවා මේ ආස්වාස ප්‍රාස්වාසය අපි පුංචි කාලේ ඉඳලා හරියට ප්‍රත්‍යක්ෂ කළා නම් අවුරුදු 7ක් වෙනකොට අත්වැනි අවුරුද්දේ අපට rahat වෙන්න පුළුවන්. ඇයි මම 7 අවුරුදු රාතන් වහන්සේ නෙවුනේ? එහෙම නැති වුණත් අතේව 7ක් ගියාට පස්සේවත් මං rahat වෙන්න තිබුණා. ඒත් rahatුන්නේ. එහෙනම් මේ ආනාපාන සති සූත්‍රය ඒ ධර්මානුකූලව ලෝකෝත්තර වැඩුවේ නැති එකේ වරද තමයි මෙතන ඉදිරිපත් වෙලා තියෙන්නේ. එහෙනම් අපි කල්පනා කරලා බලන්න ඕනේ අපගේ ජීවිතය තුළ මේ ගනුදෙනුව අපට සෑයේ, මේ ආනාපාන සති භාවනාව විතරක් සෑයේ අපට සංසාර දුක ඉවර කරන්න. එහෙනම් මේ ආනාපාන සති සූත්‍රය තුලින් අපට පංචශීලයේ සමාදම් වෙන්න පුළුවන්, ඇලීම ගැටීම නවත්තන්න පුළුවන්, මේකේ සතර සතිපට්ඨානය තේරුම් ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි අද අපි සාකච්ඡා කළේ මේ ප්‍රශ්න අතරට උත්තරය. ඒ කියන්නේ මේ ලෝකයේ දුක, දුක ඇතිවීමට හේතු, ඒක නිදාස් වෙන ක්‍රම, මේ හැම එකක්ම අවබෝධ වෙනවා. මේ උත්තරේ අපට කියන්න පුළුවන් ලෝක උත්තරයටත් එහාට ගිය එකක් කියලා. ඇයි ලෝකයේ ප්‍රශ්නයක් ඇති වුණාම තමයි අපි උත්තරයක් දෙන්නේ. හැබැයි මේ ආනාපාන සති සූත්‍රයේ තුලින් තථාගතයන් වහන්සේ දෙන උත්තරය ලෝකෝත්තර ප්‍රශ්නයට එහාට ගිය එකක්. හේතුව දුක ඇති වෙලා ඒකට හේතුව හොයලා ඒක නිරෝධ කරන ක්‍රමවේදය අවබෝධ වෙලා පස්සේ නිරෝධ කෙරුවොත් ඒකට කියන අපි ලෝකෝත්තර කියලා. හැබැයි මේ ආනාපාන සති භාවනාව කමඨාන වඩන මේ භාවනා යෝගියා ප්‍රශ්න ඇති වෙන්න කලින් උත්තර දෙන කෙනෙක්. එයා කවදාවත් දුක අවබෝධ කරන්නේ නැහැ, දුකට හේතුව හොයාගන්නේ නැහැ, ඒකට නිරෝධ වෙන ක්‍රමයේ ප්‍රත්‍යක්ෂ කරන්නේ නැහැ, නිරෝධ කරන්නේත් නැහැ. ඒ හැම එකක්ම පවතින්නේ චෛතසික වශයෙන්. දුක දැනෙන්නේ කොහොමද? සිතවිල්ලකින් නේද? දුක ඇතිවීමට හේතුව අවබෝධ වෙන්නේ සිතවිල්ලක් හරහා නේද? ඒකට නිදාස් වෙන නිරෝධගාමිනී ප්‍රතිපදාව අවබෝධ වෙන්නේ චෛතසිකයකින් නේද? වඩන්නේ සිතවිල්ලක් හරහා නේද? වඩපු බව දැනගෙන නිවෙන්නේ සිතවිල්ලක් හරහා නේද? එහෙනම් මේ හැම චෛතසිකයක්ම අපේ චෛතසිකවල පවතින නිසා මේ භාවනා යෝගියා චෛතසික ටික අයින් කරාම දුක එයාට අවබෝධ කරන්න අවශ්‍ය නැහැ. ඒකට හේතු අවබෝධ කරන්න අවශ්‍ය නැහැ. නිරෝධ කරන ක්‍රමය හොයන්න අවශ්‍ය නැහැ. පුරුදු කරන්න අවශ්‍ය නැහැ. මේ ඔක්කොම පවතින්නේ සිතවිලි වල. එයා සේරම සිතවිලි ටික අයින් කරාම ප්‍රශ්න ඔක්කොම නිරෝධ වෙලා එයා නිරෝධගාමිනී ප්‍රතිපදාවේ සම්පූර්ණත්වය ලබනවා. එනම් මේ ආනාපාන සතිය තුලින් යම්කිසි භාවනා යෝගියෙක් තමගේ සිත නිවනකොට එයා මේ ලෝකයේ ලෝකෝත්තර ප්‍රශ්නෙට එයාට තියෙන උත්තරයක් එයා දෙනවා. ප්‍රශ්නයක් නැති උත්තරයක් ඒක. එහෙනම් මේ තරම් උත්තරීතර කමඨාණන් භාවනාවක් තථාගතයන් වහන්සේ අපි වෙනුවෙන් දේශනා කළා, අපට අනුකම්පා කළා. එහෙනම් අපි මේ භාවනාවේ යෙදෙනකොට අපි මේ කාරණාව දැනගන්න ඕනේ. මම ආස්වාස නොකරමි, ප්‍රාස්වාස නොකරමි, මම මාගේ සිත අවබෝධ කරමි, සිත අවබෝධ කරමි, මම ආස්වාසය තුලින් මගේ සිත දකිමි, ප්‍රාස්වාසය තුලින් මගේ සිත දකිමි, ආස්වාසය කියන්නේත් මගේ සිත, ප්‍රාස්වාසය කියන්නේත් මගේ සිත. එහෙනම් මේ සිත දකින භාවනාවක් තමයි අපට දීලා තියෙන්නේ. එහෙනම් සිය තුලින් මම මේ ආස්වාස ප්‍රාස්වාස මෙනෙහි කිරීම තුලින් මාගේ සිත මන් දකිමි, මම සිත මෙනෙහි කරමි, මගේ සිත ශ්‍රවණය කරමි කියන මට්ටම ඇති වෙන්න ඕනේ. එහෙනම් මනස ශ්‍රවණය කරන ක්‍රමවේදය අද දින අපි අවබෝධ කරගත්තා. අපි මේ මනස ශ්‍රවණය කරන ක්‍රමවේදය ශ්‍රවණය කරලා මේක අපේ සිත්වල නිදන්ගත කරන්න ඕනේ, තැම්පත් කරන්න ඕනේ. එහෙනම් මේ ලෝකයේ අපි ඇවිදිනකොට අපට ආස්වාස ප්‍රාස්වාස කරන්න පුළුවන් අපේ ඇස්වලිනුත්. හේතුව ගනුදෙනුව විතරයි මෙතන අවශ්‍ය. ගනුදෙනුවට අදාළ ප්‍රඥාව විතරයි අවශ්‍ය, නාසයක් අවශ්‍ය නැහැ. එහෙනම් අපි දන්නවා මේ ගස්කොළන් ආස්වාස ප්‍රාස්වාස කරන්නේ නැද්ද? විද්‍යාව කියනවා ඒගොල්ලෝ දවල් කාලයේ, රාත්‍රී කාලයේ නොකඩවම ආස්වාස ප්‍රාස්වාස කරනවා. ඒගොල්ලෝ කාබන් ඩයොක්සයිඩ් වායුව අවශෝෂණය කරගෙන ඔක්සිජන් වායුව පිටත් කරනවා. නැවත ඔක්සිජන් වායුව අවශෝෂණය කරගෙන කාබන් ඩයොක්සයිඩ් බවට, බහිස්රාවිය බවට පිටත් කරනවා. එහෙනම් සෑම ගස්කොළක්ම මේ ආනාපාන සති භාවනාව කමඨාන වඩනවා. එහෙනම් මේ ලෝකයේ නාසයක් අවශ්‍ය නැහැ, පෙනාලු අවශ්‍ය නැහැ, නාසයයි පෙනහළුයි නැතුව මේ ගස්කොළන් වලට ආස්වාස ප්‍රාස්වාස කරන්න පුළුවන් නම් අපිටත් මේක නැතුව කරන්න පුළුවන්. ඒ භාවනා යෝගියාට මේ ආනාපාන සතිය තුළින් සලායතන වල ක්‍රමවේදය අවබෝධ වෙනවා. බලන්න අපි දකිනවා 84,000 තුළින්ම තථාගතයන් වහන්සේ මේ ආයතන හය හදන ක්‍රමවේදය දේශනා කළා. එනම් මේ ආනාපාන සතිය තුළින් මේ භාවනා යෝගියා ප්‍රත්‍යක්ෂ කරගන්නවා මාර්ගඵලයකට එක්ක මේ ආයතනයේ අඩුව හදන ක්‍රමවේදය. එයා ඇස් දෙක හරිනවා භාවනාව අවසන් කරලා. ඇරලා ඇස් වලින් ආස්වාස කරනවා ප්‍රාස්වාස කරනවා. මොකද්ද මේ ඇතුල් වෙන ගනුදෙනුවත් ඒක නිසා ඇති වෙන චෛතසිකයේ එළියට යන ගනුදෙනුවත් එයා මෙනෙහි කරනවා. එහෙනම් නාමයක් ඇහෙනකොට ඒ නාමය ආස්වාස කරනවා. ඒ නාමය නිසා ඇති වෙන ප්‍රතිචාරය ප්‍රාස්වාස කරනවා එළියට දානවා. එයා දැනගන්නවා අන්න කර්ම හැදෙන ක්‍රමවේදය. එහෙනම් ඇතුළට ආයතන වලට අමුද්‍රව්‍ය ගන්නවා, ඇතුළේ නිෂ්පාදනය කරනවා, ඒක නැවත ප්‍රතිචාරයක් වශයෙන් එළියට දානවා. මේක තමයි මේ චෛතසික වලින් ඇතිවෙනා වූ ගනුදෙනුව. මේක තමයි කම්ම ඵල කියලා කියන්නේ. එහෙනම් මේ කර්ම නිසා තමයි ඉපදුනේ, වයසට ගියේ, ලෙඩ වුනේ, මැරුනේ. සාදු සාදු සාදු මාබෝසතාණන් වහන්සේ ප්‍රත්‍යක්ෂ කළ ධර්මයේ දේශනා කළා, මටත් ප්‍රත්‍යක්ෂ වුණා. එහෙනම් අසත් මගේ ආනාපානා කරනවා, කනත් ආනාපානා කරනවා, නාසය ආනාපානා කරනවා. මේ දිවට දැනෙන සෑම රසයක්ම, ශබ්දයක්ම, වචනයක්ම ආනාපානා කරනවා, කායික චර්යාව ආනාපානා කරනවා, චෛතසිකය ආනාපානා කරනවා. ආයතන අයෙම්ම ආනාපාන සති කරන්න පුළුවන් බව එයාට ප්‍රත්‍යක්ෂ වෙනවා. අන්න දැන් ශ්‍රමණයෝ 6 දිනක යා ශ්‍රවණය කරනවා, මානුන් 6 දිනක එකතු වෙලා භාවනා කරනවා, ආස්වාස ප්‍රාස්වාසයේ ශ්‍රමණයන් වහන්සේලා 6 දිනක් නිරත වෙලා ඉන්නවා, කමටහන් ගන්න බව තේරුම් ගත්ත මේ භාවනා යෝගියා ගොඩාක් සන්තෝෂයටපත් වෙලා සන්තුච්ච කෝච සුබරෝච කියන ඒ ගාථාවට අනුව එයා ගොඩාක් සන්තෝෂ වෙනවා. එයා ප්‍රීතියෙන් පිරෙනවා. මේකට කියනවා පරම සුඛය කියලා. එහෙනම් පරම සාන්තියටපත් වෙලා පරම ප්‍රීතියටපත් වෙලා ලෝකෝත්තර සන්තෝෂෙන් එයා දැන් ඇස් වලින් හරියට කමටාන වඩනවා, කනෙන් හරියට කමටාන වඩනවා, නාසයෙන් හරියට කමටාන වඩනවා, දිවෙන් හරියට කමටාන වඩනවා, කයෙන් කමටාන වඩනවා, සිතෙන් කමටාන වඩනවා. එයා කල්පනා කරන මෙච්චර කාලයක් මං හිතාගෙන හිටියේ නායෙන් විතරයි මේක කරන්න පුළුවන් කියලා. නාසයෙන් නැතුවත් මේ වැඩේ කරන්න පුළුවන්. එහෙනම් මේ ඝනදෙනුවක් තමයි මෙතන තියෙන්නේ. ආස්වාසයක් ප්‍රාස්වාසයක් විතරයි තියෙන්නේ. ආස්වාසය කියන්නේ සංඥා ගන්නවා. ප්‍රාස්වාසය කියන්නේ ඒ සංඥාවට අදාළ කර්මයක් ගොඩනගලා ඒක බහිස්රාවිය කරනවා. එන ඇයෙන් මං ලෝභයක්, ද්වේෂයක්, මෝහයක් ආස්වාස කළාද, ඒකට අදාළ කර්මයක් නැවත ප්‍රාස්වාස කළාද, අන්න ඒකට අදාළවට මට ඉපදෙන්න වෙනවා, මේක ජීවත් වෙන්න වෙනවා, වයසට යනවා, ලෙඩ වෙනවා, මැරෙනවා, චක්‍රය අම්බුණා, පටිච්ච සමුප්පාදය අම්බුණා, අවිද්‍යා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥාන, විඥාන පත්‍ය නාම රූප, නාම රූප පත්‍ය සලායතන, සලායතන පත්‍ය ජාති ජරා භව දුක්ඛ දෝමනස්ස කින. මේ පටිච්ච සමුප්පාදය ප්‍රත්‍යක්ෂ කළාම එයා මාර්ගඵලලාභී පත් වෙලා, උත්තමෙක් වලට පත් වෙලා මේ ලෝකේ සෑම ගනුදෙනුවක් තුළම නිරෝධ කරන නිරෝධගාමිනී පටිපදාව තුළින් දම්සක්පවතුන් සූත්‍රයට ප්‍රත්‍යක්ෂ වෙනවා. කල්පනා කරලා බලන්න මේ පුංචි ආනාපාන තුළින් මේ ආස්වාස ප්‍රාස්වාසය තුළින් තමන්ගේ මනස ශ්‍රවණය කරන බව තේරුම් ගත්ත භාවනා යෝගියා මේ ලෝකේ තියෙන 84,000 ප්‍රත්‍යක්ෂ කළා. එයා අරියත් බෝධියෙන් පිරිනිවන් පාන මට්ටමට එයා මේ කමඨාන නිමා කළා. කොහොමද මේක වුනේ? තමන් මේක අවබෝධයෙන් කරන්ට ඕනේ, තමන් මේක අවබෝධයෙන් යුතුව ප්‍රඥාවෙන් යුතුව මේක වඩන්ට ඕනේ. ශාස්ත්‍ර වහන්සේගේ කමඨාන් අවවාද අනුශාසන අරියට පිළිපදිමින් මේක වඩන්ට ඕනේ. එහෙනම් ඒ උත්තමයා දන්නවා තමන්ගේ ඇස්වලින් මේ ගන්නා වූ නාම රූප හැම එකක්ම, සංඥා හැම එකක්ම කර්මයක් අදලා එළියට දැම්මොත් ඒකට බහිස්රාවිය. ඒ බහිස්රාවිය නිසා අපට දුකක් ඇති වෙනවා, ඒ කියන්නේ ඉපදීමක් ඇති වෙනවා. කනට ඇතුල් වෙන හැම එකක්ම ඇතුල් කරගෙන නිර්මාණය කරලා ඒ බහිස්රාවියක් එළියට දැම්මාම මේ බහිස්රාවිය කියන්නේ දුක, අනිවාර්යයෙන්ම අපට ඉපදීමක් සිද්ධ වෙනවා. එහෙනම් මේ ඇසකන දිව නාසය සමසිත කියන මේ ආයතන අයතුලින් තමන්ට මේ කර්ම ගොඩනැගිලා තමන් මේ සසරේ යන බව, භවයේ පවතින බව තේරුම් ගත්ත ගමන් එයා දන්නවා මේ හැම එකක්ම නවත්තන්න ඕනේ. දැක්ක දේ දැක්කා විතරයි, ඇහිච්ච දේ ඇහුණා විතරයි, ගන්ධය දැනුණා විතරයි, රස දැනුණා විතරයි, කයට ඇඟීමක් දැනුණා විතරයි, සිතිවිල්ලක් සිතුණා විතරයි කියන දාරුකීරිය මහරහතන් වහන්සේ වඩපු කමඨාන වඩනවා. දැන් එයා නැවත ඇස් දෙක පියාගෙන කියනවා, ඇසකන දිව නාසය සමසිත කියන ආයතන අයෙම ආනාපාන සතිය කරන්න පුළුවන්, ආනාපාන වඩන්න පුළුවන්. ශ්‍රමණයෝ අය දෙනෙක් ඉන්නවා, අය දෙනාම එක හදවතින් එකම භාවනා වඩනවා කියන ප්‍රත්‍යක්ෂ ඥාණයෙන් අරගෙන, එයා ඇයුණා විතරයි, මේ දැක්කා විතරයි, දැනුණා විතරයි, ඇඟුණා විතරයි, සිතුණා විතරයි කියන මේ ක්‍රමයට, එයා ආස්වාසයේ දැනුණා පමණයි, ප්‍රාස්වාසයේ දැනුණා පමණයි, ආස්වාසයේ දැනුණා පමණයි, ප්‍රාස්වාසයේ දැනුණා පමණයි, ආස්වාසයේ දැනුණා පමණයි, ප්‍රාස්වාසයේ දැනුණා පමණයි කියන එක වඩනවා. ඒ කියන්නේ මොකද්ද? එයා නිකම්ම නිකම් ගාගලක් වාගේ ඉන්නවා, කර්ම ගොඩ නැගෙන්නේ නැහැ. එහෙනම් කර්ම ගොඩ නැගෙන්නේ නැතුව භාවනා කරන ක්‍රමේ අහු වෙනවා. දැන් එයාට තේරෙනවා, එහෙනම් මේ චෛතසිකය පවතිනවා, පවත්ම නැවතුවා, ක්‍රියා කරනවා, ක්‍රියාව නැවතුණා. ඒ කියන්නේ මම ඉපදීම නැවතුවා, එදා අඟුලිමාල නැවතුණා, තථාගතයන් වහන්සේ නැවතුණා, අසුමා ශ්‍රාවකයෝ නැවතුණා, සාදු සාදු සාදු මේ ස්ථානයේ මමත් නැවතුණා කියලා තේරුම් ගන්නකොට, එතන නැවතිච්ච කෙනා කවුද බලනකොට නැවතිච්ච කෙනා නෑ, එයා අරියත් බෝධියට සමවැදිලා. එහෙනම් මේ සිතේ ක්‍රියාකලාපේ නැවතුනොත් විතරයි අපට අරියත් වෙන්න පුළුවන්. මේ සිතේ ගනුදෙනුව නැවතුනොත් විතරයි කර්මය නැවතෙන්නේ. එහෙනම් කර්ම ඇදීම නැවතුනොත් අපි සසර දුකෙන් එතර වෙනවා, සිත නැවතුනොත් සසර දුකෙන් එතර වෙනවා. එහෙනම් මේ ක්‍රමවේදය අවබෝධ වෙන්න මේ ආයතන අයතුලින්ම ශ්‍රමණියෝ ආයතනෙක අපි දකින්න ඕනේ. එහෙනම් ආයතන අයෙන්ම තමන්ගේ මනස ශ්‍රවණය කරන්න ඕනේ. මේ දකින්න දේ නාමයක් නෙමෙයි, රූපයක් නෙමෙයි, මේ දකින්නේ මගේ සිත. ඇයි තමන්ගේ සිතින් දකින්නකොට මේ ගස්වල තියෙන ලී වර්ග අඩිගාන පේනවනම්, මේ ගහේ උසමාත පේනවනම්, ඒ ගහෙන් ගන්න පුළුවන් ගෙඩි පළදාව පේනවනම්, ඒ ගහෙන් සෙවණෙන් ගන්න පුළුවන් වැඩ ටික පේනවනම්, ඒ ගා දකින්නකොට කරදරයි මේක කපල ගිනි තියන්න ඕනේ කියලා ද්වේෂය ඉපදෙනවනම්, මේ ගා දකින්නකොට මොනවද දැක්කේ තමන්ගේ සිත? තමන්ට ඇයෙනකොට තරහ ඇතිවෙනවනම්, තමන්ට ඇයෙනකොට ලෝභය ඇතිවෙනවනම්, යමක් ඇයෙනකොට රාගයක් ඇතිවෙනවනම් මොකවත් ඇයිලා නැහැ. මේ ඇයිලා තියෙන්නේ තමන්ගේ සිත. තමන් කවුද කියන එකයි මේ අහලා තියෙන්නේ. එහෙනම් තමන්ට මේ දිවට යම්කිසි රසක් දැනෙනකොට, ලුණු රස දැනුණාද, ඇඹුල් රස දැනුණාද, තිත්ත රස දැනුණාද, කාට රස දැනුණාද, පැණි රස දැනුණාද? නැහැ, මොකවත් දැනෙලා නැහැ. මේ දැනුනේ තමන්ගේ සිත. එහෙනම් රාතන් වහන්සේ නමකට, තථාගතයන් වහන්සේ නමකට කවදාවත් මේ රස දැනෙන්නේ නැහැ. හේතු උන්වහන්සේලා රසවලට අවු වෙන්නේ නැහැ. කවදාවත් මේ රසකාමයට උන්වහන්සේලා ගොදුරු වෙන්නේ නැහැ. ඒ ධර්මය ප්‍රත්‍යක්ෂ කරලා නිරෝධ කරලා ඉවරයි. එහෙනම් අපට මේ රස ප්‍රත්‍යක්ෂ වෙනවා නම් තාම කෙලෙස් තියෙනවා. එහෙනම් මේ දැනෙන රස මොනවද? තමන්ගේ සිත. එහෙනම් තමන්ට සිතවිල්ලක් ඇති වෙනවා නම්, ඒ සිතවිලි වලට අපි කියනවා බලන්නකෝ, රාග සිතවිල්ලක් ඇති වුණා, ලෝභ සිතවිල්ලක් ඇති වුණා, මෝහ සිතවිල්ලක් ඇති වුණා. නෑ, ඒක සිතවිල්ල නෙමෙයි, ඒක තමයි තමන්ගේ සිත. එහෙනම් තමන්ට යමක් ඇඟෙනවා, බලන්නකෝ මට මේ ඇඟීමක් ආවා, කරුණා ඇඟීමක් ආවා, දයා ඇඟීමක් ආවා, මෛත්‍රී ඇඟීමක් ආවා, සෙනෙහසේ ඇඟීමක් ආවා. නෑ, ඒක තමන්ගේ සිත. එහෙනම් අසකන දිව නාසය සමසිත කියන මේ ආයතන අයතුලින් තමන්ගේ සිත දකින්ට ඒ භාවනා යෝගියා සමත් වෙනවා. එයා ගොඩාක් දක්ෂ වෙනවා, ගොඩාක් වඩාත්ම දක්ෂයෙක් වෙනවා. එයා ආයතන හයතුලින්ම තමන්ගේ සිත දකිනවා. ඒ හැම දෙයක්ම පේන බව, ඇහෙන බව, ඇඟෙන බව, සිතන බව දැනගෙන එයා ආස්වාස ප්‍රාස්වාසය තුලින් ගනුදෙනුවක් වෙනවා. ඇස්වලට පේන රූප වලින් ගනුදෙනුවක් වෙනවා. කන් වලට එන ශබ්ද වලින් ගනුදෙනුවක් වෙනවා. ගන්ධයෙන් ගනුදෙනුවක් වෙනවා. රසයෙන් ගනුදෙනුවක් වෙනවා. ස්පර්ශයෙන් ගනුදෙනුවක් වෙනවා. සිතවිලි වලින් ගනුදෙනුවක් වෙනවා. මේ ගනුදෙනුවෙන් කර්ම හැදෙනවා. එයා මේ ගනුදෙනුව ඇදෙන්නේ කොහමද? කර්ම ඇදෙන්නේ කොහමද? මේවත් එක්ක අභිභවාගින බලාපොරොත්තුත් එක්ක මේවා අනුමත වුණ තමයි වෙන්නේ. අනුමත කරන්නේ නැහැ. දැක්ක දේ දැක්ක තැනින් නවතිනවා. අනුමතයක් කරන්නේ නැහැ. ඇයිච්ච දේ ඇයිච්ච තැන නවත්තනවා. අනුමතිය දෙන්නේ නැහැ. දැනෙන දේ දැනිච්ච තැනින් නවතිනවා. හැඟෙන දේ ඇඟිච්ච තැනින් නවතිනවා. සිතන දේ සිතිච්ච තැනින් නවතිනවා. අනුමත කරන්නේ බලාපොරොත්තු වෙන්නේ අනාගතය ගැන මොකවත් අදන්නේ නැහැ. ඒ නිසා ඒ ආයතන හයම විවෘතව තිබුණාට ඒකේ ක්‍රියාකාරීත්වය තිබුණාට නිෂ්පාදනයක් නැහැ. කර්ම හැදෙන්නේ නැහැ. ඒ නිසා අපි කියනවා එයා නැවතිච්ච කෙනෙක්. එයා මේ ලෝකේ සසර දුක නිවිච්ච කෙනෙක්, සංසාර විමුක්තියට පත්වෙච්ච කෙනෙක් කියලා කියනවා. එහෙනම් මේ ආනාපාන සතිය කියන මේ භාවනාව තුළින් අපි අද සාකච්ඡා කළේ අපේ මනස ශ්‍රවණය කරන්නේ කොහොමද, අපේ ආයතන හය තුළින් අපේ මනස ශ්‍රවණය කරන්න පුළුවන්, මේ ආනාපාන සති භාවනාව ආයතන හය තුළින්ම කරන්න පුළුවන්, ආයතන හයේම ශ්‍රමණයන් වහන්සේලා අයනමං රුක්ක මූලගත වෙලා එරමණිය ගොතාගෙන ඇස් දෙක පියාගෙන ආනාපාන සතිය ප්‍රගුණ කරනවා. එහෙනම් මම තනියෙන් කරන එකක් නෙමෙයි, ආයතන හයෙන් අය ආකාරයෙන් කරන එකක්. ආයතන හයේ ආනාපාන සතිය ඉවර වුණොත් තමයි තමන්ගේ වැඩ නිමා වෙන්නේ. එක ආයතනයක වැඩ ඉවර කරලා ඒ ආයතනේ වැවුවට අනිත් ආයතන ඇරිලා නම් ඒ ආයතන වලින් නිෂ්පාදනය වෙන නිසා ඉපදීමට හේතු වෙනවා. එහෙනම් අපි මේ ආයතන හයෙන්ම කර්ම හැදෙන ක්‍රමවේදයේ නවත්තන ක්‍රමවේදය අද ශ්‍රවණය කළා, සාකච්ඡා කළා, ඒකට අදාළ කමඨාන ලැබුණා. එහෙනම් මේ කමඨාන මේ නිර්වාණ පණිවිඩය අපේ ජීවිතය තුළ මේ භාවනාව තුළ නිතර නිතර 100ට පැමිණිලා මේ ශ්‍රමණයන් වහන්සේලා අවබෝධ වෙලා තමන්ගේ සිත මේ ආයතන අයතුලින් ශ්‍රවණය වෙලා තමන්ගේ සිත මේ ආයතන අයතුලින්ම දැකලා මේ කර්ම ගොඩනගෙන ක්‍රමවේදය නවත්තමු. සෑම තප්පරයක් ගානෙම මේ ධර්මය නැවත නැවත මෙනෙහි කරමු. මේ කමඨාන සෑම තප්පරයක් ගානෙ නැවත නැවත පුරුදු කරමු. ලබාපු මිනිසත් භවයේ මේ ඉතුරු වෙලා තියෙන ආයස කාලය තුළ මාර්ගඵල නිවන් අවබෝධ කරගෙන තථාගතයන් වහන්සේගේ ශාසනය තුළ සංසාර දුකෙන් අත මිදෙන්න මේ කමඨාන ධර්ම දේශනාව නිර්වාණ පණිවිඩය අප සියලු දෙනාටම හේතු වේවා, වාසනාව වේවා කියලා සාදුකාරයක් දෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි.